ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යං හෙත්ථ බුද්ධිමන්තු සලක්ඛන පූජිතා පරිද්දින්නා පුත්තාදිපාද ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතෝ ති සම්මාවන්තී භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධජානන් වහන්සේ වදාළ සුවසෝදාක ධර්මස්කන්ධයේ 24 දාක ධර්මස්කන්ධය ඇතුළත් වෙන අභිධර්මයේ කුමක් දෙකෙන් එක එදාකාරයෙන් හැඳින්වෙනවා. අධර්ම පිටකයේ පළමුවෙනි ධම්මසංගමයේ ප්‍රකරණය සම්බන්ධ දෙවනේන අටකාලිනී අටකතාවේ ගාථාවක්. විවේකිතේ සමන්තකාදානිකා විනයක කතාවේ ගාථාව දැක්වෙන සෝත්‍රාංග පිටකයේ දීගණිකායේ සුමංගල විලාසිනී අටකතාවේ මේ ගාථාව දැක්වෙන. උදාකාරී කියන්නේ අභිධර්මයේ කුමක් දෙකේ එකයි. යම් නැත්ත බුද්ධිමන්තෝ සලක්තන පූජිතා පරිච්ඡින්න උත්තාධිපාත ධම්මා අභිධම්මෝ තේසස්සාතු. විනය පිටකයේ සූත්‍රාර්ථ පිටකයේ කියන දෙකේ නෝදාල වෘද්ධිමන්ත ධර්ම. වෘද්ධිමන්ත ධර්ම මේ අභිධර්මයේ ඇතුළත් වෙන්නේ. සලක්තන සුවලක්ෂණ ධර්ම. පූජිත ධර්ම. පරිච්ඡින්න ධර්ම මේවා කියන්න අතරේක කියන්නේ සූත්‍රාන්ත පිටකයට වඩා අතිරේක වූ දේශනාව අභිධර්මය. සූත්‍රාන්ත දේශනාවට වඩා විශේෂ දේශනාව අභිධර්මය. ඒකයි අභිචේනම උපසර්ගයෙන් ප්‍රකාශ වෙන්නේ. ඒතකොට අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී ආબોධ කරගන්න. බෝධි මූලයේදී ආબોධ කරගන්න තත්ත්වය කියන්නේ අරිහත් මාර්ගඥාන ප්‍රතිලාභයෙන් කොටම අභිධර්ම පිටකයේ ආબોධය අවසානයි. එක ශිෂ්ඨාර්ථණයනේ මාර්ග ශිෂ්ඨාර්ථණේ ඊළඟට මේ සම්මාර්ථණය කරන්න සිටින ආවර්ජනා කරන්න දස වෙන අදිනහත. ඒ තමයි සතරවෙනි සතරවර තමයි. අභිධර්ම පිටකයේ සාහිත්‍යය සම්මාර්ථණය කරන් තේරෙන්නේ සතරවෙනි සතරවර තමයි. ආબોධ කරගත්ත ධර්මයේ ආબોධ කරගන්න විනාඩියක් කියන්නේ සම්මාර්ථණය කරන්න ගියා විනාහත. ඒ හත්වෙනි ධාතුවේකම ප්‍රථම කරා සතනස්වා බොහෝ ධාතුන ඒ ධාතුවේ තමයි අනන්තන සමන්වාගත සමන්තකාමේ සම්මන්ත්‍රණය කරද්දී මහාසාගර තලයෙහි පාසාගර තලයෙහි හිමි කිමින්ගල හිමිද කිමින්ගල අස්ජාරෝ ආනන්ද වැනි ගරුන් සිය දාස්තනන් දිග කාලයක් මැත්‍ය රාජයන්ට මහාසාගර තලයෙහි පීඩා කරන්න ඉඩ තියෙනවා වගේ දරුවක්කතාවක් යානයට ඥාන ක්‍රීඩා කරන්නට පාපුතන් ලැබුණේ ඒ අනන්තනා සමන්වාගත සමන්ත කර්තාන මහා ප්‍රකරණය සයිති නය සාගරය තුළ. ඒදවසේදී දරුවක් උතුරේ දේහයෙන් සවනගන බුදුර සාක්කස ගිරන්න කටන් ගත්ත. එදා ගිහිතන ගිරන්න කටන් ගත්ත බුදුරස් ආරාව අද අනන්ත සක්වල පැතිලීමෙන් පාදනවා කියනක අර්ථකතාව සඳහන් වෙනවා. ඒ දවසේ සම්මාසනය කළ ඉගෙන හතක් සම්මාසනය කළ ධර්මය වචනට නම් වලා දේශනා කරන දවස් 90ක් ගත වුණා. සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කතා කරන ප්‍රතිපාදයේ තුළ අනුගමනාහිමි තානන් වහන්සේ එක වචන අටක් කතා කරන්න පුළුවන්. අනුගමනාහිමියන් වහන්සේ එක වචනයක් කතා කරන කාලය තුළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක වචන 10ක් කතා කරන්න පුළුවන්. එනිසා සාමාන්‍ය කෙනෙකු එක වචනයක් කතා කරන ප්‍රතිපාදයේ තුළ සරුවකෝන් වහන්සේ එක වචන 128ක් කතා කරන්න ඒ මාකුසලද ඒ සරුවක් රාජවර්තනයන් වහන්සේගේ ස්වර සම්පත් එතනම තීක්ෂණ. අරෝත ජීවිතා බ්‍රහ්ම සරණාතය මහා පුරුෂ ලක්ෂණ දෙකක් ගැන අහලයි. දිකු පුලුව කුණේ ජීව ආධාරකවත් ඇති බවහ බ්‍රහ්ම රාජයෙකුගේ මේ ප්‍රදන්න ස්වර සම්පත් නිසා නාමි මණ්ඩලයේ පටන් ස්වරෝච්චාරණය කරන ස්ථාන දක්වාම ස්වර නාමයේ විතේ තෙම ආගිය පරිභෝධයක් සකාගතන් වහන්සේ තුමේ සිවි සුද්ධ ඒශ්වර නාම ස්වරෝචාරණයක නිසාන සුතප්පිතයි ජතල සුතප්පිතයි රාගයෙන් ජීවා දාප ඉතාම කුණිය ගැනීම සුතේම වහවහ පරිවර්තනය වෙනවා හරවන්න පුළුවන් වෙන උදාහරණයක බවංග පරිවාතයේ සිත්සක්න දෙක සිත්සක්න දෙකක් කරන් කිසි කාලයකින් ඊළඟ සිත්සමීපයේ පහළ කරගන්න සකාගතන් වහන්සේට පුළුවන් ආයත සංකල්පය නේද? එතන පසු කෙනෙකු එක වචනයක් කතා කරන ප්‍රතිකාරය තුළ වචන 120ක් කතා කරන්න පුළුවන් තරමක් යන අන්තයට දවස් 90ක් ගත වුණා මේ ගාම්භීර අභිධර්ම දේශනාව සවිස්තර දේශනා කරන්න. මනුලව විනාමුවක් දෙවියට දෙසමත තරම් දෙන්න සමතෙක් නැතිදරිනේ සීව තරමක් යන අන්තයලා කෞනිසා භවනයේ අභිධර්ම දේශනා පවත්වා. මනුෂ්‍යයන්ට අනවශ්‍ය නිසා නෙමෙයි. සමහර කෙනෙක් හිතනවා මනුෂ්‍යයන්ට නෙමෙයි ධර්මයේ දේශනා කළ අභිධර්මයේ දෙවියන්ටයි. දෙවියන්ට දේශනා කළ දෙවියන්ටයි මනුෂ්‍යයන්ට සමත් ලෝකයාටම අවශ්‍ය දෙයයි. මනුලව දේශනා කරන ධර්මයේ දෙවියන්ටත් ඕනේ වගේ ජීව ලෝකයේ දේශන ධර්මයේ මනුෂ්‍යයන්ටත් අවශ්‍යයි. මනුෂ්‍යයන්ට දින අනුවක් ඉතිරියෙන් කිසි දෙයක් ධර්මයක් වීම අපහසුයි. මනුෂ්‍යයන්ගේ කායය කටහඬන කටයුතු බව නිසා දෙවියන්ට තවදුසාරයට මේ දෙනමුවක් කියන්නේ විනාඩි 9ක්. මනසලෝක ආපු 100ක් තවදුසාරයක එක දවසයිනේ ලොකු මේ කියනවනම් 60යි. එනිසා 60ට විනාඩි කරලා දැම්මොත් මනසලෝකේ දවස් 9ක් දවස් 10ක් විනාඩිය. මනසලෝකේ දවස් 10ක් විනාඩිය. දවස් 9ක් විනාඩි 9ක්. විනාඩියලක දෙවියන් දෙවියන්ගේ සිටුවා කෙනෙක් දුෂ්කර දෙයක් නෙවෙයි. මේ බුදුසසුනේ කමලක් නෙවෙයි. ඈත ආසේකේ 15 සීන බුද්ධ ධර්මවල සරුවක් වෙන මහසාර ධර්ම දේශනා කරද්දී කවුසා බලන්නේ මේ කාමයේ ධර්මතාවය. සීන බුදුරයන් වහන්සේලාට කියනවා සමානව සිදුවීම් කියා. ඒවා කියන සම ධර්ම කියලා. අතමාන සිදුවීම් හතක් වෙනවා. ඒවාට කියනවා අතමාන ධර්ම කියලා. දෙමත් දාන මේ සමාන ධර්ම කියන්නේ තමයි බුදු වීමේ හත්වෙනි වසරේදී කෞවිසාබරණයක් එළියෙන මාතෘ දිව රාජානම් පාඨා පිටකගෙන අභිධර්ම දේශනා කරා. තුන්දා සමෝ දෙතුනේ අපි විස්තර ධර්ම දේශනාව මනස ලෝකේ මිනිසයන්ට දරා ගැනීම තරම් පහසුවන්නේ නැහැ. එනිසා සරුවක්යන් වහන්සේ ධර්ම තේනාධිපතේ පාණිසතර මහරහතන් වහන්සේ දින කතාව අනුකතරේ සම්මුතයේදී මේ අතිවිස්තර දේශනාව 60 දැක්ක දේශනාවෙන් මාතෘකාකර සුගන්නේ. ඒක අපි සෞංශයක දේශනාව. දරිත් මහරහතන් වහන්සේ විසින් යමමා දලාර දැක තැරෙහි ගුණව සුණදරුවන් පන්සිය දෙනකොට මධ්‍යම ප්‍රමාණයෙන් ඒ අභිධර්මයේ ගැයි. උමාපයතුල ඉස්සාලු තුනක අභිධර්ම දේශනාව සිදු වුණා. දෙවන අපි ඉස්සාර දේශනාව 57 වෙනි සමයේදී අපි සංස්කෘත දේශනාව 500ක් සිසු දීපුන් වහන්සේලාට සැලකුවේ දේශනාවේ යෙදී නාපිතාර නාපි සංස්කෘත අභිධර්ම දේශනාව. අදාපද තේන සත්‍යප්‍ර තරමයේ මේ නාපි ඉස්සාර නාපි සංස්කෘත මධ්‍යම ක්‍රම නම් දරුවෝ කිව්වයි. ධම්ම සංගමීත්‍ර කරන්නේ විසංගාප්ත කරන්නේ දාපතා ප්‍රකරණේ පුද්ගල කන්‍යත්තේ ප්‍රකරණේ කතාවස්තු ප්‍රකරණේ යමක ප්‍රකරණේ සහ සමන්තකාඨාන මහ ප්‍රකරණේ මෙන්න මෙසේන සාස්තා ප්‍රකරණේ සමන්වාගත අධර්ම පිටකයේ සම්පින්දනය කරමින් ඒ පූර්ව ආචාර්යයන් වහන්සේලා නිරිත අභිධර්ම ග්‍රන්ථයන් සම්පාදනය කළේ. එම අභිධර්මාර්ථ සංග්‍රහයෙන් උගින අස්පත අභිධර්ම දෙකේ පිළිබඳ අස්පත සාමත්ම ජනතාවට සංග්‍රහය. ලංකාව සමනාතනේ උරුමරාජයන් තවත් බෞද්ධ රටවල් බොහෝ රටවල් මේ අභිධර්මාර්ථ සංග්‍රහය අක්තරාරෝ අස්පතකදීට අභිධර්ම ගැනීමට භාවිත කරන. මේ අභිධර්ම දෙකේම තියෙන සාර කොටාගේ සාර වර්ගයේ සාරය මේ අභිධර්මාර්ථ සංග්‍රහය ඇතුළත් වෙනවා. ලංකාවට වඩා උරුමරාජ මේ අභිධර්මාර්ථ සංග්‍රහය පිළිබඳව විදාකාර සරල ධර්ම ග්‍රන්ථයන් සම්පාදනය කළ දෙන බොහෝ ආචාර්යවරු ලංකාවේ මේවා ඒ අභිධර්මයේ පදාරණ ආධුනිකයන්ගේ පහසු වෙනුමේ පිණිසත් මහසෝධිකත් අභිධර්ම උගන්වන ගුරුවරුන්ගේ උපදේශ ප්‍රකාර වන පිණිසයි මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වરૂප ග්‍රන්ථයක් සම්පාදනය වෙලා තියෙන මේ ඉස්ලාමයන් ගැන. ඒ ඉස්ලාමයන්ගේ ජීවිතය යටින් පරිපූර්ණ බලපතක් තමන්ගේ ජීවිතය ජීවන විනාමයක් ගන්න වැරදගත්තා. අපි බලාගෙන මේ අත දෙවල දෙවලගේ නෑ. අපේ ජීව පුතාවන්නේ මෙච්චර වයස් ගත වෙලා මේ සංසාධනය කළ කොටගෙන අපි අතුතේම පුතාක් කරන්නට ඕන බෞද්ධයන් වශයෙන් දහසක් වැඩ කියන අපතේනවාද වෙලාව නැහැ කියලා බොහෝ දෙනා පසු දඩවන්නේ. නමුත් අවශ්‍ය දැනට වෙලාව තියෙනවා. වෙලාව හදාගන්නට ඕන. ඉතින් නෑනියන්ගේ අතුන් හෝ සංසාධනය හෝ අභිධර්මාර්ථ සංග්‍රහයේ ස්වરૂප ග්‍රන්ථය මම හිතනවා මේක දෙය ලේක මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ අර්ථ විවරණ ග්‍රන්ථවල වඩා ප්‍රයෝජන දෙනවා. මොකද මොනෝම තරලද තම තේරුම් ගන්න පුළුවන් බණ්ඩේ තමයි මේ මෑණියන්ගේ දහම් පොත් සම්පාදනය කරන බොහොම නගරු වස්නක. අභිධර්මෝපනේ ගැඹුරු දෙයක් ඒක නගරු කරන්න පුළුවන් කම නැහැ. නමුත් මේ සාහිත්‍යාත්මක වචන අනුව පහතින් තේරුම් ගන්න පුළුවන් නම් ඒක වැදගත්. ඒක නිසා ආද භාෂෙන් තේරුම් ගන්න පුළුවන් කටේට මේ ග්‍රන්ථ සම්පාදනය වෙලා ඇත. කරණී ආචාර්යයන් වහන්සේලා ග්‍රන්ථ සම්පාදනය කළ අගට ප්‍රකාශනය කළදී අක්ෂරං ඒක මේකං වා බුද්ධ රූප තමං කියතිය. ඒකයි අපුරා දෙතේ බුදුරුවක් ආසමාල. බුදුරුවක් දකින්නා කීිත කරගෙන. බුදුරුවක් දකින්නාට බුද්ධ ආලම්බන ප්‍රීතිය ලැබෙනවා. බුදුරුවක් දකින්නා කීිතේ ශ්‍රද්ධාව මත වෙනවා. බුදුරජාණන් වහන්සේ පැතුම්නා දේශිතේ දුක්ගම්ල සංකේතය. බුදුරජාණන් වහන්සේ පැතුම්නාගේ දෙකට අප්‍රමාද ප්‍රතිපදාව කියලා හිතේ නැලෙන. බුදුරජාණන් වහන්සේ පැතුම්නාට කුසල ඡන්දේ බැදී. බුදුරජාණන් වහන්සේ පැතුම්නාට මෙලවක් කල්ලවක් ග්‍රාමක සංග්‍රහ අපමණ කුසාසේ පාලේ. මේ වාගේ බුදුදාන ලියන අපරාඥානේ සලකබලන්තෝ මේකේ බුදුරජාණන් වහන්සේ සමානයි. බුදුදා නලවක් ආවිතින් සෝතක ධර්මයේ මෙලියවක් වූ ආදීනක මේ ධාතාවට සදා වෙනවා කිය. ඒක නිසා මේ ධර්ම ග්‍රන්ථයන් සම්පාදනය කරනකොට එක අකුරක් කියන කුසල චිත්තයේ කොච්චර වාරයක් යනවා. එක අකුරක් කියනකොට චිත්තයේ විශාල ප්‍රමාණයක් ගමන් කරයි. දැන් මේ අභිධර්මාර්ථ සංග්‍රහය වෙන අයන්න කියන චිත්තයේ බොහෝකටක් යනවා. කොහොම කුසල චිත්තයේ ඒ කොතන දෙන්නේ චක්කද්වාරික වශයෙන් හා මනෝද්වාරික වශයෙන් තමයි එළියෙන්නේ පාළුවේ. එහෙන් බලනවා අපර. එහෙන් ගන්නකොට ඒ අපරේ කඩවුරව එහෙන් බලාගෙන ගන්න. එතකොට එතන චක්කද්වාරික චිත්තයේ බොහෝකින් අතු මහාන්තාලම්බන චිත්තයේ පාළුවේ. ඒවා ඥාන සම්ප්‍රේක්ෂක. ඉරේක කරා. ඊළඟට ඒ අපර ජන සමෝහයේ චිත්තයට කරා. උත්තරයකට මනෝද්වාරික වශයෙන් කුතර චිත්තයේ පිහළේ. ඒවා සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත ත්‍රිහේතුක කුතර චිත්තෙහි. ත්‍රිහේතුක දවා. ඒක නිසා එකිනෙක අපදා ගානේ සිද්ධේලා තිබෙනුනේ ඥානද දැරිතරව කුතර ප්‍රවාහය, කුතර ගංගාවක්, කුතර ධාරාවක්, කුතර නිදානයක් විදාල් කරගන්නවා. මේක තමයි අපේ දැනෙන්නු ඒ අපර කුදින් ගන්න එක අපර පහගන්න එක අපර කියන දෙයක් වල වාදී වෙන එක මේ කරන දුක දෙය කියලා කියන්නේ මේ අපරෙන් තමයි බුදු ගණ දෙයලා තියෙන්නේ. එතනම් බුදු ගණන්ට කරන ගෞරව වශයෙන් අපරට ගෞරවය ලැබෙනවා. ඒක නිසා මේ තරම් වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කරමින් ප්‍රතිරිස් මෑණියන්ගේ සිත තුළ ගැන්ද දැරිතරම් අප්‍රමාණ සුකලස්සන්‍යය නිදාව ගත කරගන්න. මේ මහා පොළොතනේ සමතලා කරලා අතුරු වතුන ගෑනෙන් සාසන කරනවා. ඉතින් දෙකරණී සිඳු මුරුදු මොල සීවර වස්ත්‍ර පරිකාර දුසුරු අප දෙක. එවාගේ දෙනේක තින්නතාවක දෙනේක තේනාසන දෙනේක ග්‍රාහනස්ත්‍රාසේ දෙකල්ද පරිස්කාර ආපෝසට නංවා පූජා කරනවාට වඩා සතර පද ගාථාවතුන් බුදුබණ දේශනාව බුදුබණ ලේඛනයක් කරනක මුතුන් වෙනවා කියන දෝෂරා බුදුරජාණන් වහන්සේ වදාළා. සබ්බ දානං ධම්ම දානං විනාසි. සීලම දානං අභිධානය කරන මහත්ඵල ගන්නේ ධර්ම දානය. මේක නිසා සමාදන්න ධර්මයේ අන්නයට පාසෝ අදාරියම සඳහා ඉගෙනීම සඳහා මේ වගේ ද්‍රව්‍ය සංකාදනය කිරීම පිරිත් නෑනියන් උපදවාගත දින අපි උදයි මේ යත්කින් අපි සෑම දිනම මේ දින සියාතුන් කරගත් වගේ සාබරින් අනුභවයන් දිනවා. එතමනාක් නෙමෙයි. මේ වගේ ඥාන සම්ප්‍රයුක්ත මුතල් මේ සිඟු කරගත් ගුණවත් නෑනියන්ට මේ කියන රෝගාබාධ සම්පූර්ණ සූපත් ඉදිරි කාලයේ තවත් රත්නා දහම් දක්කපයන්ද ධර්ම ගාන්න සංකාදනය කරන්නට උදෝම් ග්‍රාහය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාදිතයි. සිතු වහලදී මංගලත් ජීවිතේ සාලු ග්‍රාහකේ සඳහන් වෙන කතා ප්‍රවෘතිය. ආසද බුදු සසුනේදී වනාන්තරයේ ආරණ්‍ය හේලාසනයේ වාසය කළ ස්වාමීන් වහන්සේලා සාත්‍රිකාවේ අභිධර්ම සත්‍යයන් වහන්සේ ඉදිරිපත් වෙනවා. ඒ කලාවේ ජීවත්වන ඩාර සිමුදේ මේ අභිධර්ම කඩට නිතර සම්බුද්ධ. මේ වාගේ දහම් කදේ සතුන්ට දිවිසල් සතුන්ට පවා කියමනාප වෙන්නේ නිතර නිතර නිතර මේ බුදුදහම මේ දහම් බඳ ඇසීමේ උරුදේශිතේ පැහැදීම ප්‍රතාපය ඇතුන. එළමෙන් තේරෙන කුමසල් දෙපාළුන. මේක වැදගත් දෙයක්. ඒ සතාට මේකේ අර්ථයක් ඇත්තේ නේ. දැන් සමහර කෙනෙක් කියනවා පාලි පාඨකී පමණින් ඒ අසෝ පමණින් ඥාන සම්ප්‍රේත වලින් නැහැ. ඒක දෙදාහ හේගුම් කලේ කියන්නේ. දෙදෙනුම් හේගුම් කලේ කියන්නේ. ඒකෙන් කියන්නේ ඥාන සම්ප්‍රේත නෙවෙයි කියන්නේ දැන්. ඒ මාකිතාද ඒ පාලි පාඨයක් කියනකොට ක්‍රම හතරකට ඥාන සම්ප්‍රේත වෙනවා. අර්ථ ධර්ම නිරෝධේ ප්‍රතිදානකේ යන්තිකයේ තියෙන මේ පාළි වචනේ අර්ථ ගන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න මේ මුතුන් ධර්මයක් කියන්නේ. මේ මුතුන් ධර්මයක් මේක වටිනා ධර්මයක් මේක ශ්‍රේෂ්ඨ ධර්මයක් කියලා හිත පහදවා ගන්න. ඒ ධාම්පදයේට අතුල් කර ගන්න. ඒ සම්බන්ධව ඇති කරගත් ආභෝධය අර්ථකය ධර්මඥානය. ධර්මයේ පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත කොටය කිසිවිට පාළුවේ. එතනයි තව දිනෙක ඒක අර්ථයක් තේරුම් ගන්න. වේදාන්තය අර්ථයෙන් උදා කියලා තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට එතන අර්ථ ප්‍රත්‍යම් විදාවට සම්බන්ධ ඥාන සම්පේක්ෂිත පිළිපාරේ. තා කෙනෙක්ගේ දාහම්පදයේ ගැන නිරුක්තිය ඒ කියන්නේ ව්‍යාකරණයේ තේරුම් ගන්න. ව්‍යාවල් නාමකදිය, ව්‍යාවල් ආඛ්‍යාතකදිය, මේ නාමකදී අතවල් ප්‍රත්‍යය, අතවල් විදන්තිය, අතවල් ධාතියෙන් මේක හැදලා තියෙන්නේ. මේ ඥාර්ථය මේ විදිහයි කියලා ඒකේ අර ව්‍යාකරණ ලකුණාලේ බල සේ දැනීමේ නිරූපිය ප්‍රතිසම්මිදාවක් කියන්නේ කුසල ඥාන සම්පූර්ණයි. තවදෙනි මේ ධාම්පදයක් පාඩම් කරගත්තා. ධාම්පදේ භාවාන්ති කියන ඒ වචනාර්ථය තේරුම් ගත්තා. ඊළඟට ඒකේ නිරූපිය භාෂාත්මක ව්‍යාකරණයක් තේරුම් ගත්තා. ගුණ තේරුම් ගත්තා. ගුණ තේරුම් ගත්තා නම් ප්‍රතිභාන ප්‍රතිසම්මිදාවක් කියන ඥාන සම්පූර්ණයි. එතන ලෝකයේද බුදාන් පරයක ක්‍රම හතරකට ඥාන සම්ප්‍රයුක්ත සිටින වලින් ආන්ද කියන්න පුළුවන්. ඉතින් අර කුඹරාට උතුම්ගේ අර්ථාභෝධයක් නැහැ, විරිත්‍යාභෝධයක් නැහැ, ප්‍රතිදානාභෝධයක් නැහැ. නමුත් මේ ධාමයක් කියලා ශ්‍රේෂ්ඨ ධාමයක් කියලා දැක්ක. ඒකත් උතුම් ඥාන සම්ප්‍රයුක්ත බුතල් බලයෙන් හේතුවා. අර මල් දුක දී කුත්‍රාල්ට වන්. ඔකනේ නැගියාට අර්ථයක් අවබෝධුනේ නැහැ. නමුත් ධර්මයේ දීදක පහදා ගැනීම හේතුකව සෞඛ්‍යතා බලමින් දෙවරදී කියන සලකා. ඒ වගේම මේ කුමුරාද හේතුක මුසල්කේ පාල කරගත් ගැනීම ඒ එනේ දඬුවම්. උදාන්තයක් ජීවනෝක හයම ඔබිනම කරසනවා. අපේ බුදුසසුනේ අතු කාලයේ බුද්ධ කර්මවාදීන් වහන්සේ දෙවියන්ට සාදන්න කාලේ මෙතුමා පාදලේ පුත්‍ර නගරයේ අබෞද්ධ කමේ උන්ටන්නේ බෞද්ධ ගෙදරක උපන් නමුත් මොහුගේ දෙක ඇට යමුණු දාතු ආවා කියලා. ඒ කාලයේදී බින්දුසාර රජතුමාගේ අග්‍රමහේසිකාව විසුසේ ධර්මාතෝක රජතුමා ක්‍රිෂ්ණගෙන තිබුණා. ඒ මාත දලක් උකන්. විරත් පදස් සාදාගෙන කල්තයක අහස්තියේ දැරේ තනුවල් කල්. තුමේ විකදන්න මේ දෛවයන් වෙන ජෙන්නවා පාපයක් දැරේ. මේ තැනට ජනතාවු කියන. ජනතාව නාව. ජනතාව මේක නිසිකේ විකදුවා. ඒ කියන්නේ විරත් පදස් වෙනුවට ඊට සුදුසු ගෝලාකාර දෙකක් නිර්මාණය කළා. ආදී දරු වෙනුවට සංසාරෝ එන්නලා ගියන් දැන්න අමල් දෙයක් කරා. දැනෙන්න වෙනුවට කලින් වලුනේ. අදම මේ දේනියක කොහමෙන් නිර දෙන්නාද? මේ දෙකත් දෙපාර්ශ්ව යාගෙන කුටුවක වාඩි. කලින් වලට ඇමඩ දුන්නා. අසෝ මේ දැනුවත්කම අනාගත වාසි කිව්වා. මේ දෙරිදි කුසේ ඉන්නේ මේ රටේ මේ ජම්බුද්දීපයේ දෙන අගරජරන දීපක් ඩක්රවාගේ රාජකුමාරි. මොහු මුලවත් ජම්බුද්දීපයේ එක්කවද රාජ්‍යයට පත් වෙනවා. අහතේ පොළවේ මහ මොහොතේ බුදුනාත්මානේ මොහුගේ ආශ්‍රයයට ලැබෙනවා. ජනියොත් යක්ෂය බලස්සු නියොත් රාජයම ගිරම දුකාව මිනිසේ යන්නෝම ඒ රජකුමාරගේ ශ්‍රේණිය කරන්නේ. ඉතින් මේ අනාගත වාසයේ ඉදිරි මිත්‍යචිතවල ධර්මාශෝක රජතුමා රාජ්‍යයට පත් වෙලා මෞතුමියගෙන් මේ විස්තරය දැනගෙන ජනතාවට ආද සම්මානයක් කරන්න ගියා. ආද පුත්‍රයන් ගිල සයාගේ නාමයේ යතු දෙවි විස්තර කරන දුර පලාතකෝ ආදීනක මේක උසයි දිලා කියනවා. සීතාවක නංගක නේනකොට මා වස්තමී කියන ඉන්දියා වනාන්තරයේ කියන ආරණ්‍යයේ නාතනයක් නැද්දෙන් වෙලකාරිවා. ඒ මහා වස්තමී යටියේ ඉන්දියා වනාන්තරයේ මහා වස්තමී ආරණ්‍යයේ මහා අසුගුත් මහ රහතන් වහන්සේ සදාම පිටාස සංඝාතයයි. මේ ආරණ්‍ය සමීපයෙන් එනක මොහොතේ නාම ආරණ්‍යක දැහැල බලන්නෝ. සීතාවෙන් දැක්කා. පළමුව සම්මුඛෝණයේ සංවිස්තර මහ රහතන් වහන්සේ ආවාද කුද්ධය. මහා අසුගුත් මහ රහතන් වහන්සේ. මහා අසුගුත් මහ රහතන් වහන්සේ කියන්නේ බුදුනාමයේ කිය සකලදායි ස්වාමීන් වහන්සේ. සකලදායි පරිද්දාවික කියලා මහා සකලදායි ධූල සකලදායි කියලා සූත්‍ර දෙකක් මැදින් මේකා දැකලාදී මේ සකලදායි පරිද්දාවික තුමා තමයි මේ ජෛනියාත්මයේ මහා අසුගත මහා රහතන් වහන්සේ වාදපත් වුණා. මෛත්‍රී ධ්‍යානෙන් ලක්ය. බුද්ධ කාලේවත් මෛත්‍රී ධ්‍යාන සමාපත්තිලා මේකනේ කාලාන්තර ලබලා නැහැනේ. මේ රහතන් වහන්සේ තමයි මේ කාලාන්තර ඉන්නේ. උනාසේ නිසා මුළුමහත් වනාන්තරයේ දෙනුම සත්‍යය සමග සම්බන්ධ වුණා ප්‍රාණඝාතන කරෑනි. උනාස භාවනා කමඨාන් දෙන අහතේ බලක් බඳගෙන ලැබුණා. උනාසේ භාවනා කමඨාන් දුන්නම කිසිම කෙනෙක් නෑ අධිගම නොලැබෙන්නේ. උනාසෙන් කමඨාන් ලබන්නෝ අධිගම ලබනවා. මේ වේලාවේ මේ ජනතාවගේ ආගියද කුණාට දකුණ දැකුණ ඒ තේනාත්මේ රතේ මේකත් පතුන්ට ලඟා. අනි ඇතු ගෝණං වූවන් සිංහයන් ව්‍යාකරයන් ප්‍රාණියම කාලං ඌමින්නම් මේක සූතාව එකට සෙල්ලම්වා විසියම දැක්කේ ඕනෝ දුසාවක් කරන්නේ නේද කුදුර කවදාකම් නැදක්ක සත්තු මෙතනෙ කියන ඉතින් ජනතාවගේම ස්වාමීන් මේ සත්තු කවර කවර නම් එක සත්තුද කියන ඉතින් අසගොත් මහරහතන් වහන්සේ අතීතන්ත ඥානේ දැල්වා මේ කුජලයා පෙර ඥාත වෙන මොකද්ද කුදු කරපු ඥාන සම්ප්‍රයුක්ත භාවනා දැනුවම ආරය ආසේ විදුතකේ කිඳුරක් වෙලා අභිධර්මයේ සවන් දුන්නේ මේ එකම කෙන දෙකක් විතර උනා. එයිසා පුරු තවිතාව දෙකකන දිනසේ බොහොම ප්‍රකාශකනේ සතුන්ගේ ළමනේ හැයක් මේ ඒකම විශ්කරණය ඒ ආයතන ඒ ධාතු ඒ බබිත් සමුත්කාර නුඹම වශයෙන් ඒකම පැහැදිලි වෙනවානේ මේ මනුෂ්‍යෝ කියන්නේ සත්ත්වෝ කියන්නේ නම්කේ රට ඉස්තංගපා ආයතන දල ධාතු දාහක ඇති සමුපාදය ඇති ශක්තියෙන් දුස්සේ සමුදේ මේකේ තියෙන කොට අර සියලු සංකීර්ණව තියුණා මේ ජනකාල එකවරට මම ඉරි ඔතක් කාල වෙන ඇඳුමක් ඊළඟට ඇවිල්ලා ඒ අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර කළා අදුන මම ගමන් කළා අද මට ආලෝකයක් ලැබුණා අනේ ස්වාමීන් මම කැවි කරගා ඒ වෙලාවට ඇවිල්ලා අමතාල භාවනාවක් දුන්නා. මේ ජනතාවේ ස්වාමීන් වහන්සේ ගාහකුල දෙලලා පටන් ගත්ත භාවනාව. වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වෙනවා. ඒ නිද්දාසන් පදේ ප්‍රාසූත්‍රික ඥානවල දැන. දැන් මේකෙන් ජනතාන ආගයක නෙමෙයි ජනතාන මහා රහතන් වහන්සේ. කවුද මේ රහත්ව ලබා දුන්නේ? එදා ආකාශක බුදු සසුනේදී අර අභිධර්මයේ සවන් දීමේ කුණුවරු. ඒක එදා මේ කුඹුරේ කියලා අරේතුක සෙතුතන්ගේ උපන් ත්‍ස්මේ කියලා උරගේ කියලා මේ විදිහ දහම් පදයට අභිධර්ම දහම් පදයට සවන් දීමේ දින මෙච්චර ආනිසංස දෙන්නේ. උදාන්තරයක් දිවේ තමයි. බලනවා ධම්මාකාර කරන ජීවිතය. කල්යාණ මිත්‍ර ආශ්‍රය. එකම ආත්මයේ දේ සැතර මඟ කලදුවා. ප්‍රවිද්‍යා සත්‍යමිත්‍රා සීක්‍රේ කියනවා. ඒකේ එකම ඉතේ සම්පත්තියේ මනතරම් කල විභාගයෙන් කියලා. මෙන්න මේ වාගේ අභිධර්මයේ කියන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි අහම්බලන්නේ. දකින් ලැබෙන්නේ භාවනා කරන් ලැබෙන්නේ කායිකා කරන් ලැබෙන්නේ උද්ධානය කරන් ලැබෙන්නේ ධාර්මයේ කරන් ලැබෙන්නේ වාචනය කරන් ලැබෙන්නේ. එනිසා මේ අභිධර්මයේ කියන්නේ ලෝකයේ තියෙන සියලුම ධර්මයන් අතරට ශ්‍රේෂ්ඨ වාගේ ධාමක ශ්‍රේෂ්ඨ ධර්මය. මම මේක හත වශයෙන් හේතුම බුද්ධාගම මහත්මයා ඉන්න කාලේ අනත් ඇත්තෙන් සදාතන් ඇවිල්ලා අභිධර්මයේ තරම් දෙන ස්ථානයක් අභිධර්ම විකාශනය වූ තැන. ඒක මොනතරම් දුර මෙදී ඉස්මෑනි. ඉස්මෑනියන්ගේ ආකාශයේ තමයි කුමාරක බොහෝ සෙවිතු. ඒ ඉස්මෑනියන් විදිහට කතාවකේදී කිව්වා දෙනුන ඥානවත් ස්වාමීන් වහන්සේලා අභිධර්මයේ හැදෑරුවට. එතකොට මේ අභිධර්මයේ තමා අදාරුවාකම නැත්නම් තා බොහෝ දිනක් බෙදා ගිනේද මේ ඥානයන්ට පහළ වෙච්චි සංකල්පනා තමයි මේ ග්‍රන්ථයේ තිබෙන්නේ. ප්‍රඥාඥයන්ට මේ සංවල කියන ධම්ම නිතන්ද සංකල්පවත්න්න පුළුවන්කම නැහැ. ඒ වුණදයි. දැන් තමා ඉන්නේ කුතුහලෙද? කොහොම හරි මේ විදිහ ධර්ම දානය දීමද ධර්ම ආලෝකයක් දීමද කියන්නේ ඥාන සම්ප්‍රේෂණය. ඒක තාවරයක් ගන්න. එනිසා උතුම් කපුරාඥාන බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මයේ සාරවත් කොටස අරතුරේ කොටස ඉදිරිපත් කරමින් අභිධර්ම සත්‍යප්‍රකාශයට මේ ධර්මාර්ථය මනමින් ලබ කරමින් මේ ස්වરૂපාත ඉදිරිපත් කරමින් සම්ප්‍රදායන කොට ඇති මේ ග්‍රන්ථය ඉතාමත් උතුම් ධර්ම ග්‍රන්ථයයි. එනිසා මේ වාගේ ධර්ම ග්‍රන්ථය සම්ප්‍රදායනය කළ අතක් ඇති මේ නිහන්ත සතර වතලා දරු මේ කුංකිතේන දරාගන්න ධාර්මීය කරගන්න වාදනය කරන්න එළමින් තම බලාපොරොත්තු වෙන මේ විද්‍යාවත් අධිත්‍යා සූත්‍රිකු ඥානන තෝලස මහා ඥාන ගනි උසම් ප්‍රඥා සම්බාර ලබන්ට හේතේන මහාපන නිදාගයක් සුදාංගතෝන අනේ සාදු සාදු කියලා කුමතේ සතුටවන්නේ. එවැගේම මේ ධර්ම ග්‍රන්ථයේ නම් එතනවා බොහෝ දිනකට ලැබෙයි. එවැගේම මේක ලබාගත් බින්නතුන් පොත් අල්මාණියේ ගෞරවයෙන් තැන්පත් කළා කියන්නේ එපා. ඒක මොනකටද අද දක්වාම කියලා. එතරම් කියන නවත්තන්න එපා. නැවතත් කියලා. දෙවරක් කියන නවත්තන්න එපා. නැවත නැවත නැවතත් කියලා මේකේ තියෙන අර්ථ කාර්යය අවබෝධ කරගන්න. මේවා එකවරක් කියනවා කියලා දෙවරක් කියනකොට ආතය නැත්ත් වෙනවා අවබෝධ වෙනවා. දහවරක් විතරක් කියවරක් කියනකොට තවත් අවබෝධ වැඩි වෙනවා. නිසා අර සතන භාවනාවක් කරන්නේ සතන මන්දිරයේ දිහා එකවරක් බලා නවත්තන්නේ නැහැ. ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත බල. බලමින් තමයි උග්‍රාමිනේ ප්‍රතිදානමිනේ සුතරයන්. ඒ වගේ මේ ධර්ම ග්‍රන්ථය කියවල මෙතකවරක් කියලා හරි සංකේය වෙලෙන් ඇති කියලා නවත්තන්නේ නැහැ. ඒක නැවත නැවත නැවත කියලා කියලා නොතේරෙන තරම ලකුණු කරගෙන ඉතාල තේරෙන්නේ අගන්නේ. මේ මහබෝධිය ලබා ගැනීම උත්සාහවන්ත වෙනවා නම් මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කළ මෑණියන්ගේ අද අතමුදුන්පත් වෙනවා. විශේෂයෙන්ම අභිධර්මයේ කෙනෙක් දුන්නකයි. බුද්ධෝත්පාද කාලයක තමයි. එනිසා බුද්ධෝත්පාද කාලයක් ලබාගත් අප සෑම දෙනා විසින් වෙනවත් බෞද්ධයන් වාටපත් වූ අප සෑම දෙනා විසින් අප්‍රමාණ ප්‍රතිපත්තියේ ගෞරවණ කරන දෙනා විසින් මේ ධර්මයන් ලබාගෙන මේවා සම්පාදනය කළේ මෑණියන්ට දින්දිදී මේක මුලින්ම සම්පාදනය කළ අනුද්දාචාර්යයන් වහන්සේට දින්දිදී මේවා කුරෝමේක තීතේන දේශනා කළ සරුවක්කරා ගෝතමයන් වහන්සේට නමස්කාර ගෞරව කරමින් අපි ධර්මයේ අදාරන්නට වැඩි වැඩියෙන් උත්සාහවන්ත වේවා කියලා කර්මගේ කාර්යකාරී. මෙතන දැන් මේ මොහොත ගැන අපි සතුටුරන්නට ඕනේ. අද අපේ මේ ප්‍රදේශයට ලැබෙන වැඩ කිහිපයක් අරමුණ කරගෙන. මේ නිසා ඒකව ප්‍රමාදයේ සිද්ධුනේ සෑම දෙකක් තරම් මේ අපේ ප්‍රමාදයේ සමාවේශුවා කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටින අතරට දැන් මේ වෙලාවේ මහා සංඝරත්නයේ දෙනුනේ පළමුවෙන් අපේ දැකට මේ අභිධර්ම ග්‍රන්ථය අභිධර්මාස්තේ සංග්‍රහයේ ස්වරූප ග්‍රන්ථයේ පරිත්‍යාගනේ දෙනෑනියන්ගේ සම්‍යක් ආසන අධියට සියක් සරුව ප්‍රමාණය සමුද්‍රමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒකම මේ මුද්‍රණය කළාක් නම් කරනවා කල්යාණ මිත්‍ර මණ්ඩලයේ වගේ වෙන්න ඕනේ. මේ මුද්‍රණය කළ මුද්‍රණ වේදන් දරු මේ සෞදුකක් කියන්නේ මේ අනුමත කරන්නේ දවඩ දරවදන් තසයෝ ස්වාමීන් වහන්සේගේ සෑම දිනකම මේ දිනකදීම මහත්මල මහානිකන්ත වේවා මේ හැම දිනකම අභිධර්ම අවබෝධයේ තවදවත් මුදුන්පත් වේවා දලකුණයි ක්‍රෝධින් තමයි ඒකම මේ ධර්ම ග්‍රන්ථයේ පරිත්‍යාගල සුසලානේ තල්පය රාමයේ සම්පාදනයේ මුද්‍රණයේ ධර්ම දාන වාක්‍යයේ විධාරණ සුසලානේ තල්පය සුණා කීයේ මෑණියන් ගනි වාසනාවන්ත ධර්මෝක තපස්කද සදා පරිෝගයේ ගුණවත් මෞඛේ දෙදනා වහන්සේට අදාළක්කාප්ත තීරි මාත්‍යාක හේතිය මුදදාත බෝසත් කුමාරට මේ කතරම් භාගයක්පත් වේවා දෙතින් දිනෙන් ඒ සෑම දිනම ගවයක් ආසා ධර්මඥාන භාවනාඥානින් අධතෙන්පත් වතුම පැතෝ භෝග්‍යානව දිනෝ කෝතර නිවන් සුව ලබත්වා කිය අපි කරුණාවෙන් සාදුනා සාදනාරක්ක ලෝකපාලක ආත්මාරක්ෂක උපදේනතා මණ්ඩලය සාදරයෙන් වෙතින් අනුමෝදන් බුද්ධ ධාතනයක අපේ ලංකාවට බෞද්ධ ජනතාවට මේ කල්යාණ මිත්‍ර මණ්ඩලයට උසසිතෝ මේ ග්‍රන්ථතාව සම්පාදනය කළ දැර සතුටින් වෙන ගුණවත් කීරිත් මෑණියන්ට බෞද්ධ ජනතාවට මේ දැසසිතේ දින දලාට ධාර්මික දේවානස්සාව සලකා දෙතුවා සතු භෝධි වෙන කාලෙ නිවන් සුව ලබත්වා ආශ්‍රා මෛත්‍රියෙන් තින් සම්මුද විතරක් නදායිතෝ සිනෝම தත්වයන්ට මේ නුදේවද ප්‍රදේශ වාසීන්ට සමස්ත ගම්ලංගර ලංකාව ගම දෙද මේ ත්‍ක්කද කියන ත්‍ක්කද දැක දිසා වාසී සමස්ත ලෝක ත්‍ක්කය සමස්ත මේ කුසල සම්භාරයක්පත් වේවා දෙලොම ත්‍ක්කෝ නිදුක්ඛා නිරෝගී වේවා සෝකත්ත්වා ධර්මඥාන භාවනා ඥානෙ නදේතුවා සංසාර දුක වතමේදී කාන්ත ලෝකෝත්තරා මාම නිවන් සුව ලබත්වා මෛත්‍රී කුල් සමුද බුදු දත්මේ චිර ජීවනයේ දතමේ සද්ධාර්මයේ ශ්‍රස්තකේ ප්‍රාර්ථනා කරමි එවගේම මාර්ගඵල නිර්වාණ ආභෝධයට කාර්මිකා වේවා කියන දැතුනේ විසුවනේ ග්‍රන්ථ සාම්ප්‍රදායනය කළ සින්වත් මිරිස් නෑනියන්ට ධර්ම හිතක මොනගුරු මිනිගේ හිතක මේ කල්යාණ මිත්‍ර බන්දනේ සමත සාමාජීය සාධුත්‍යයක් එක්වාදාගත් සීම දෙනාට මෙලොව වශයෙන් සියවස්තල දීර්ඝාස ලැබේවා සතලාන්තරය සර්වෝපස්තරය නිවාරණයෙහි ආරක්ෂාතක කාන්තේ සැලකේවා සමන කුලරෞගානේ ධම්මෙන මොහොතරල්ලාග්ගානේ සීල සමාධි ප්‍රඥා ශීලයෙන් දසකාරණේ දිරේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල ඕනේ සඳරයාගේ සමුද වේවා ගමයක් තාතා මහා සංඝෝ මුතු සංඝෝ ආදු සංඝෝ ධාන සංඝෝ චිත්ත සංඝෝ නිබ්බේධික සංඝෝ කියන මේ මහාර්ග ප්‍රඥා සම්භාර උපදවා ගන්න හේතු වේවා බතුනාගතේදී ප්‍රීතිතක ධානීව එවගේම ධ්‍යාන සමාපත්ති ලාභේව සෝතේ පාරමී සලා ගැනීමට සතෝ රාභෝගේ කතේ භෝගේ ලෝකුරා සම්මා සම්බෝධියේ කියන උතුම් භෝධියානේකෝ බුද්ධාදි මහෝත්තමයන් වහන්සේ ආභෝධක වදාළ ආරි සත්‍යාභෝධයේ සිද්ධ වන අදරාමනේ සාන්ත ලෝකෝත්තර අමාමහන්වල්සෝ සුසේ හේතු මේවා වාසනා වේවා සයන්වන්සෝ ප්‍රාර්ථනා කරනවා. සම්මේ සත්තා වරුණෝ දන්තෝ සම්බ සම්පත්ති සිද්ධා පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.